Hallelujah. Hallelujah. Very good morning to you. Please be seated. Subu udayana ko basiyalu denatama karunakala vaadi wenna. Have you had a beautiful week? Oba alankara satiyak gatha karada? Have you had a beautiful week? Oba alankara satiyak gatha karada? I can see by looking at your faces that you have had a beautiful week. Amen. Obage muhuna desa balimen pavanak mata penenawa oba anarga satiyak gatha karala athi bawa. Hallelujah. Hallelujah. You know, we had a glorious week with Pastor Wes, Pastor Terry and Margaret. Pastor Wes, Pastor Terry, Pastor Margaret samaga mahimanwita satiyak api gatha kara. You see what a beautiful photograph that is, isn't it? Ita alankara photograph ekak neda? The glory of God. Amen. Mahansege mahime. Amen. You see, it's wonderful to have a spiritual dad. Ita anargai aathmika piyek sitima. And we learned so much from that's okay, don't look at that, look at me now. You got the real thing now. You know, we learned so much from Pastor Wes's visit. Api boho devala igana gatta e Pastor Wes ke paminime. You know, first of all, you know, just as we have God as our father and we have human fathers, we also need to have spiritual fathers and mothers. Apita deviyan wahanse sitinawa apage පියාණන් වහන්සේ හැටියට ඒ වගේම අපගේ භෞතික පියවරු තාත්තලා ඉන්නවා ඒ වගේම ආත්මික පියෙක් අපි නැත්නම් ආත්මික මවක් අපි සියලු දෙනාටම සිටීම ඉතාමත්ම වැදගත් කාරණාවක්. You don't have a father, you are called fatherless. පියෙක් නැත්නම් කියනවා පියෙක් නැති තැනැත්තෙක් කියලා. If you don't have a father and a mother, you are called an orphan. පියෙක් නැත්නම් අම්මා කෙනෙක් නැත්නම් කියනවා අනාථයෙක් කියලා. God doesn't want you to be fatherless. Or he doesn't want you to be an orphan. Deviyan wahansege kematta nevey api anathayan hatiyata sitima naththam piyek nathiwa sitima. Recognize who your spiritual dad is, recognize who Amen. Your spiritual mom is and draw near to that person. Obage aathmika mava obage aathmika piya kawuda kiyala oba handunagena e pudgalaya wetata oba aakarshanaya wenna awashyai. You know, our church, you know, God has given us the vision to be family. Apage sabawata deviyan wahanse darshanayak deela tibenawa paulak hatiyata sitima. I've been a spiritual dad for many many years to many people. Mama aathmika piyek hatiyata katiyutu karala tibenawa boho avurudu gananawak boho manushyanta. So if you ask me, you know, what is so special about this particular church, I would say we are a church with dads and moms and spiritual kids. අපේ සභාව ගැන විශේෂත්වය කුමක්ද කියලා ඔබ ඇහුවොත් මට කියන්න පුළුවන් අපගේ සභාවේ ඉන්නවා ආත්මික මව්වරු ආත්මික පියවරු ඒ වගේම ඉන්නවා දරුවන් අපට. Hallelujah. Hallelujah. You know, we learned so much from Pastor Wes. You know, maybe you were challenged, you were blessed with the word he brought. So many people have been giving me good reports and comments. අපි බොහෝ ආශිර්වාද ලැබුවා Pastor Wes'ගේ පැමිණීම තුලින් ඔබ ආශිර්වාද ලැබුවා ඒ වගේම අභියෝග ලැබුවා මම ගොඩක් යහපත් වාර්තා බොහෝ අයගෙන් ලැබුවා. I felt our church was lifted to a new level last week. මට හැඟුණ දෙයක් තමයි අපගේ මුළු සභාවම අලුත් මට්ටමකට එසේ වුණා ගිය සතිය ඇතුළත. I feel from now on our church will grow very fast. මම විශ්වාස කරනවා දැන් සිට අපගේ සභාව ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්න යනවා. There's a new and a fresh anointing that was imparted to the visit of Pastor Wes. අලුත් සහ නැවුම් ආලේපයක් ආభాෂය අපි ලැබුවා Pastor Wes'ගේ පැමිණීම තුලින්. You know, how many of you are blessed with the love of God last week, you know? ගිය සතියේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුල කී දෙනෙක් ආශිර්වාද ලැබුවද? You know, we learned that even in the storm that Jesus is with us in the boat. ඒ කුණාටුවේ පවා යේසුස් වහන්සේ බෝට්ටුවේ ඉන්නවා කියලා අපි ඉගෙන ගත්ත ගිය සතියේ. As Christians we don't have to panic. We got to stay calm. Hallelujah. කිතුනුවන් හැටියට අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි විවේකීව සිටින්න අවශ්‍යයි. Say to the next person, be calm. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න ඔබ විවේකීව නැත්නම් නිශ්චලව සිටින්න කියලා. God is with us. දෙවියන් වහන්සේ අපි සමග. He will take us through the storm into the other side. දෙවියන් වහන්සේ ඒ කුණාටුව මැදින් අපිව අරන් යනවා එතරට නැත්නම් එගොඩට. Hallelujah. Hallelujah. In the past, Wes also reminded us the importance of being disciples. Evagema Pastor Wes apata matak kala dunna goleyan sitime wedagath kama kumakda kiyala. You know, Jesus had multitudes, but he concentrated. He gave his time to building 12 disciples. Devyan Yesus wahanseta samuhaya ohu pitupasa aawa namuth ohu wedi avadanayak yudunna ohuge goleyan kihipa denekuta. And he told his disciples at the end, you must go and make disciples of all nations. Amen. Me Yesus wahanse unwahansege goleyanta kiwa oba an deshayanta gihilla bohol jathin goleyan karapalla kiyala. Notice Jesus didn't say go and make Christians, go and make converts. He said go and make disciples, followers of Yesus me. Yesus wahanse kiwa unwahansege goleyanta oba anugamanaya karanna naththam goleyan bihi karanna kiwa naththam annagam walin මේ ආගමට මොකද්ද පරිවර්තනය කිරීමක් කරන්න එපා කිව්වා. නමුත් ගෝලයන් බිහි කරන්න කිව්වා. A disciple is a learner who has an elbow inside of him. ගෝලයක් කියලා කියන්නේ ඉගෙන ගන්න කෙනෙක් ඇතුලේ elbow එකක් රැගෙන යන කෙනෙක්. Pastor West said he has finished 40 years of ministry. He says still my elbow is there. Pastor West kiya sitiya ohu අවුරුදු 40ක් ඔහුගේ සේවය අවසන් කළා නමුත් තාම ඔහු elbow එකක් පළඳිනවා කියලා. And pastor also stressed the importance of our family. ඒ වගේම මහත් අවධානයක් යොමු කරා අපගේ පවුලේ වැදගත්කම ගැන. Pastor Lisa and I we started our family cell for the first time. Pastor Lisa සහ මම පටන් ගත්තා අපගේ පවුලේ සෛලය ප්‍රථම වතාවට. Yes, yesterday was our second family cell. ඊයේ දවසේ අපේ දෙවනි සෛලය පවුලේ සෛලය පැවැත්තුවා. You know, Josiah and Jemima are taking active part in that family cell. ක්‍රියාශීලීව Josiah and Jemima ඒ පවුලේ සෛලය තුල ඔවුන් ක්‍රියාශීලීව කටයුතු කරනවා. You know, somebody has an opening prayer, somebody leads worship. එක්කෙනෙක් ඒ ආරම්භක යාඥාව කරනවා, එක්කෙනෙක් නමස්කාරය මෙහෙවනවා. We are already blessed in following the instruction of our spiritual dad. අපගේ ආත්මික පියාගේ ඒ ආත්මික උපදේශය පිළිපැදීම තුලින් දැනටමත් අපි ආශිර්වාද ලබලා තිබෙනවා. So I hope as a church, you know, we all must learn. You know, we are not just coming to church because to say I have come to church. අපි හිතනවා මම හිතනවා අපි සභාවක් හැටියට සියලු දෙනා ඉගෙනගෙන තිබෙනවා කියලා අපි සභාවට පැමිණෙන්නේ මම සභාවට ආවා කියලා ටික එකක් දාන්න නෙවෙයි. You know, in this church there are no Sunday Christians. මේ සභාවේ ඉරිදා කිතුනුවන් නැහැ. We are here to learn. We are here to follow the Lord Jesus Christ. අපි මේ ස්ථානයේ පැමිණෙන්නේ ඉගෙන ගැනීම සඳහායි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කිරීම සඳහායි. In every Sunday as we come to church, there's something for us to learn. හැම ඉරිදිනකම අපි සභාවට පැමිණෙන අතර මොනවා හරි දෙයක් අපිට තිබෙනවා ඉගෙන ගන්න. As we learn, we grow. And then we learn to be a blessing to others. ඉගෙන ගන්න අතර අපි වර්ධනය වෙනවා අනායට ආශිර්වාදයක් වෙන පිණිස. As we come to the church we receive anointed instruction. අපි සභාවට පැමිණෙන විට අපි ලබනවා ආලේපලත් උපදේශ. Your pastor will give you anointed instructions. Your leader will give instructions. ඔබගේ සභාපාලකවරයා නැත්නම් ඔබගේ නායකයා ඔබට උපදේශ දෙවි. And in the instruction there is the blessing. ඒ උපදේශය තුල ආශිර්වාදය තිබෙනවා. You know, when your pastor gives you instruction you are already blessed. ඔබට ඔබගේ සභාපාලකතුමා උපදේශයක් දුන්නහම ඔබ ආශිර්වාද ලබනවා. You know, it can be any kind of instruction. Maybe you get a SMS text message with the instruction. ඕනෑම ආකාරයේ උපදේශයක් වෙන්න පුළුවන්. ඔබට SMS පණිවිඩයක් ලැබෙන්න පුළුවන් යම් උපදේශයක් ඇතිව. You know, thank God that somebody is there to give you instruction, somebody is there to advise you. Devian wahanseta stuti weva yam kenek innawa obata upadesha dena pinisa. You know, that shows that God is concerned about you. Eken apata pennum karanawa devian wahanse oba gana salakana bawa. Hallelujah. Hallelujah. In the book of Proverbs chapter 8 we see, let's look at Proverbs chapter 8 verse 10. හිතෝපදේශයේ 8 වන පරිච්ඡේදයේ 10 වන පදයේ දෙස බලමු. In as you know we are on the subject of get wisdom. අපි තේමාව කරගෙන යනවා ප්‍රඥාව ලබා ගන්න. You know, I want you to be familiar with this word wisdom because it's so important. මේ ප්‍රඥාව කියන වචනය ඔබ හොඳින් අධ්‍යයනය කරන්න දැනගෙන සිටින්න මන්ද ඒ ඉතා වැදගත් නිසා. How many of you are blessed with the teaching series on wisdom? මේ ප්‍රඥාව තේමාව යටතේ කී දෙනෙක් ආශිර්වාද ලැබලා තිබෙනවද? About 5%, 10%? Okay, more people, praise God. So let's look at Proverbs chapter 8, verse 10. හිතෝපදේශය 8 10 වන පදයේ දෙස බලමු. So receive my instruction and not silver and knowledge rather than choice gold. රිදි නොව මාගේ ගුරුකමද අනර්ග රණට වඩා දැනගැන්මද පිළිගනිල්ලා. Now this is wisdom speaking. මෙතන මේ ප්‍රඥාව තමයි කතා කරන්නේ. You know, do you know that wisdom speaks to us? ඔබ දන්නවද ප්‍රඥාව අපට කතා කරන බව? And it says receive my instruction and not silver. Receive my knowledge rather than choice gold. රිදි නොව මාගේ ගුරුකමද අනර්ග රණට වඩා දැනගැන්මද පිළිගනිල්ලා කියලා මේ ස්ථානයේ කියනවා. Verse 11. For wisdom is better. Everyone say better. මෙතන කියනවා ප්‍රඥාව වඩා යහපත් කියලා. Wisdom is better than rubies and all the things that may be desired. And not to be compared in it. මක්නිසාද ප්‍රඥාව රතු කැටවලට වඩා හොඳය. ආශාවිය හැකි සියලු දේවල්ද ඊට සමාන නොවේ. Wisdom is better than rubies and all the things one may desire. It cannot be compared to them. රතු කැටවලට වඩා නැත යම් කෙනෙක් ආශාවිය හැකි ඕනෑම දෙයකට වඩා යහපත් කියලා කියනවා මේ ස්ථානයේ ප්‍රඥාව. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Let's look at verse 17 in the same chapter. 8 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ දෙස බලමු. Once again is wisdom speaking. මෙතනත් කතා කරන්නේ ප්‍රඥාවයි. I love them that love me and those that seek me early shall find me. මට ප්‍රේම කරන්නන්ට මම ප්‍රේම කෙරෙමි මා සොයන්නන්ට මම සම්බවන්නෙමි. Hallelujah. Did you see that? Those who seek me diligently will find me. මා සොයන්නන්ට මම සම්බවන්නෙමි. Can you put King James on that, please? King James version? King James පරිවර්තනය බලමු. Verse 17. 17 වෙනි පදේ. I'll read it. It says, those that seek me early will find me. මාව ඉතා වේලාසනින් සොයන්නන්ට මාව සම්බවන්නෙමි. Those that seek me early, it's talking about young people. When you seek God early, you will find him early. Don't wait till you're old to find God. මේ ස්ථානයේ සඳහන් වන්නේ තරුණ තරුණියන්ට ඔබ තරුණ වයසේදී දෙවියන් වහන්සේව සොයන්න. Don't wait for something to happen, something bad to happen in your life to seek wisdom. ඔබ අයහපත් දෙයක් වෙනකන් සිටින්න එපා ප්‍රඥාව ලබා ගන්න. ඒ වගේම මහලු වෙනකන් සිටින්න එපා. Seek me early, seek him early in the morning. දෙවියන් වහන්සේව හිමිදිරියේ උදෑසනම දෙවියන් වහන්සේව සොයන්න. You know the best time to seek God is early in the morning. ඔබ දන්නවද දෙවියන් වහන්සේව සොයන්න හොඳම වෙලාව කුමක්ද කියලා හිමිදිරියේ උදෑසන. Now look at verse 18. 18 වෙනි පදයේ බලමු. Riches and honor are with me. Yea, durable riches and righteousness. වස්තුවද ගෞරවයද එසේය පවතින සම්පත්ද ධර්මිෂ්ඨකමද මා වෙත තිබේ. Did you notice that? Durable riches. එතන කියනවා පවතින සම්පත්. Hallelujah. It's not just riches, but riches that will be remaining with you, which is durable. සම්පත් ගැන නෙවෙයි මෙතන කියන්නේ පවතින සම්පත් ගැන. And it says riches and righteousness. Hallelujah. ඒ වගේම සම්පත්ද ධර්මිෂ්ඨකමද කියලා කියනවා. You know some people say if you're righteous you cannot be rich. If you're rich you cannot be righteous. සමහර අය කියනවා ධර්මිෂ්ඨ නම් ඔබට ධනවත් වෙන්න බෑ. ඔබ ධනවත් නම් ධර්මිෂ්ඨ වෙන්න බෑ කියලා. But the Bible says durable riches and righteousness. Glory to God. නමුත් බයිබලයේ කියනවා පවතින සම්පත්ද ධර්මිෂ්ඨකමද කියලා දෙවියන් වහන්සේට මහිමය වේවා. These are excellent things that God gives. මේවා විශිෂ්ට දේවල් දෙවියන් වහන්සේ දී ඇති. Wisdom is excellent. ප්‍රඥාව විශිෂ්ටයි. Greatness of a man is determined by the function of wisdom in his life. මනුෂ්‍යයාගේ ඒ ශ්‍රේෂ්ඨත්වය රඳා පවතින්නේ ඔහුගේ ජීවිතයේ ප්‍රඥාව කොපමණ දුරට තිබෙනවාද අනුවයි. You will not be greater than the wisdom in which you function now. ඔබ තුල ඇති ප්‍රඥාවට වඩා ඔබ ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න යන්නේ නැහැ. Your wisdom will determine how far you will go in life. ඔබගේ ප්‍රඥාව අනුව තමයි ජීවිතයේ ඔබ කොපමණ දුරක් යනවද කියලා තීරණය වන්නේ. You know, your wisdom levels will either make you go forward or make you cause you to remain the same. ඔබගේ ප්‍රඥාව කරන කොටගෙන ජීවිතයේ ඔබට ඉදිරියට යන්නත් පුළුවන් නැත්නම් ඔබ එකම ස්ථානයේ ඉන්නත් පුළුවන්. But the wonderful good news is that when you receive, when anyone receives Jesus Christ as his Lord and Savior into his heart, නමුත් සුභාරංචි තමයි යම් කෙනෙක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඔවුන්ගේ ගැලුම් කාර්යය හැටියට ඔවුන්ගේ හදවතට ආරාධනා කරා නම්, that person, ඒ පුද්ගලයා has received the wisdom of God into his spirit. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව එයාගේ ආත්මයට ලබාගෙන තිබෙනවා. The wisdom of God, the whole wisdom, the entire package, wisdom beyond measure is received by that person when he received Christ into his heart. Jesus Christus වහන්සේව හදවතට අපි ආරාධනා කරාම ඒ මුළු සම්පූර්ණ ප්‍රඥාව ඒ පුද්ගලයා මිම්මක් නැතිව ලබා ගන්නවා. In 1 Corinthians chapter 1 verse 30, you know, clarifies that. 1 Corinthi පොතේ පළවෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ මේ ගැන වඩා කියනවා. He says God has made unto us the wisdom in Christ. In Christ Jesus, God has made us into the wisdom of God. නමුත් උන්වහන්සේ කරන කොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නහුය. ඒ තනන් වහන්සේ දෙවියන් වහන්සේගෙන් අපට ප්‍රඥාව දී ඇත. Look at that verse. He said, but of him are you in Christ Jesus, who is the wisdom of God and is made unto us wisdom. Hallelujah. ඒ තනන් වහන්සේ දෙවියන් වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධ කමද මිදීමද කරනු ලැබුසේක. See, this is God's love for us. මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයයි අපට. He did not spare anything from us. උන්වහන්සේ අපෙන් කිසිම දෙයක් වෙන් කරේ නැහැ. The wisdom that God had, even the wisdom that created this whole world. දෙවියන් වහන්සේ තුල ඇති සියලු ප්‍රඥාව ඒ වගේම මේ ලෝකේ මැවිල්ලට පවා පාවිච්චි කරපු එම ප්‍රඥාව has been given to you and to me in Christ Jesus. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබටත් මාටත් දීලා තිබෙනවා. Hallelujah. Hallelujah. God has not spared his wisdom, his own wisdom he has given into us. That is his great love for us. දෙවියන් වහන්සේගේ ඒ මහත් ප්‍රේමය කරන කොටගෙන උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේම ප්‍රඥාව අපට දීලා තිබෙනවා. But the problem is many people do not know it. ප්‍රශ්නේ තමයි බොහෝ දෙනා මේකේ දැන දන්නේ නැහැ. Even Christians do not know that they have been given already the wisdom of God. කිතුනුවන් පවා දන්නේ නැහැ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔවුන්ට දීලා ඇති බව. That's why we see many Christians act foolishly. You know, they do foolish things. ඒක තමයි අපි දකින්නේ බොහෝ කිතුනුවන් අඥානව කටයුතු කරනවා. We don't have that kind of Christians in our church. අපගේ සභාවේ වැනි කිතුනුවන් නැහැ. Hallelujah. Hallelujah. And also Christians, maybe they have heard that the wisdom is there, but they do not know how to function in that wisdom. සමහර කිතුනුවන් අහලා තිබෙනවා මෙවැනි ප්‍රඥාවක් තිබෙනවා කියලා. නමුත් ඒ ප්‍රඥාව තුළ කටයුතු කරන්නේ කෙසේද කියලා ඔවුන්ට තේරෙන්නේ නැහැ. Because if you have the wisdom of God, there's no situation in your life, no crisis in your life, there's no defeat in your life that will be permanent. මන්ද දෙවියන් වහන්සේගේ ඒ ප්‍රඥාව ඔබ තුළ ක්‍රියා කරනවා නම් ඔබගේ ජීවිතයේ කිසිම අවස්ථාවකට බෑ ඔබව පරාජිත කරන්න දිගින් දිගටම. The wisdom of God will show you how to come out of that situation. මන්ද දෙවියන් වහන්සේගේ ප්‍රඥාව කරන කොටගෙන උන්වහන්සේ පෙන්නාවි ඒ ඍණවාදී අවස්ථාවෙන් එළියට පැමිණෙන්නේ කෙසේද කියලා. Now that is why the Holy Spirit is teaching us this wisdom. එම නිසා තමයි ශුද්ධාත්මයන්න් වහන්සේ අපට උගන්වන්නේ මෙම ප්‍රඥාව. Now this wisdom has not been given to the people in the world. ලෝකයේ සෙනගට මෙම ප්‍රඥාව දීලා නැහැ. You know, we learnt about the wisdom of the world and the human wisdom of man. අපි ඉගෙන ගත්තා ඒ ලෞකික ප්‍රඥාව සහ මිනිස්යාගේ ප්‍රඥාව පිළිබඳව. The wisdom of the world is foolishness in the sight of God. ඒ ලෞකික ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ අඥානයි. And the wisdom of man has always failed. We can see it all the time. මනුෂ්‍යගේ ප්‍රඥාව නිරන්තරයෙන්ම පරාජිතයි. But the wisdom of God was given to us when we received Jesus, and that wisdom is called Sophia. Amen. In the Greek language. අපි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලැබුවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපගේ හදවතට ආරාධනා කළ එම මොහොතේ. ඒ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවට සොෆියා කියලා කියනවා ග්‍රීක භාෂාවෙන්. Hallelujah. You know, Sophia is the theoretical wisdom that God places into our spirits when we are born again. දෙවියන් වහන්සේ විසින් අපගේ ආත්මයට දෙනු ලබන ඒ ලිඛිත ප්‍රඥාවයි සොෆියා කියලා කියන්නේ. Through Sophia you can have all the knowledge and the wisdom that is in this world and beyond. ඒ සොෆියා ප්‍රඥාව කරන කොටගෙන සියලු දැනගැන්ම ලෝකයේ ඔබවා ඇති දැනගැන්ම අපට ලබා ගන්න පුළුවන්. But just because you have Sophia wisdom, it will not help you to function in the wisdom, because that is only the theoretical wisdom. ඒ සොෆියා ප්‍රඥාව ලිඛිත ප්‍රඥාව පමණක් නිසා එය උදව් කරන්නේ නැහැ සියලු අවස්ථාවල ප්‍රඥාවන්තව කටයුතු කරන්න. There is another level of wisdom. තවත් මට්ටමක් තියෙනවා ප්‍රඥාවේ. And week before last we just started to dwell on that wisdom, and it's called sunesis. යසිතේටි ඉස්සල සතිය අපි බැලුවා ඒ ගැන sunesis. Now we are studying a little bit of Greek, because the New Testament was written originally in the Greek language. අලුත් ගිවිසුම ලියනු ලැබුවේ ආරම්භයේදී ග්‍රීක භාෂාවෙන්. එම නිසා අපි ග්‍රීක භාෂාව පොඩ්ඩක් ඉගෙන ගන්න යනවා. The problem was when the translators translated into English and other languages, they could not find the appropriate word that was the right meaning. ප්‍රශ්නේ වෙලා තිබුණේ පරිවර්තකයන් විවිධ භාෂාවලට දේව වචනය පරිවර්තනය කරනකොට නිවැරදි අර්ථ කථනය ලබාගෙන තිබුණේ නැති නිසා. So the word sunesis is talking about a higher level of wisdom. Sunesis කියන වචනයෙන් අර්ථවත් වන්නේ ඒ ප්‍රඥාවේ ඉහළ මට්ටමක්. It talks about critical wisdom. It talks about comprehension. ඉතා වැදගත් ප්‍රඥාවක් ගැන මෙතන සඳහන් වන්නේ තේරුම් ගැනීම පිළිබඳව. It's talking about understanding what is written in the word and seeing it. Comprehending it with your mind. දෙවියන් වහන්සේගේ වචනේ ලියා ඇති දේ තේරුම් අරගෙන එහි දැනගැන්මකට ඇතුල් වීමයි. It is understanding the mind of God. දෙවියන් වහන්සේගේ මානසිකත්වය තේරුම් ගැනීමයි. You know, the problem with many Christians is that we believe but we do not understand what we believe. කිතුනුවන්ගේ බොහෝ අයගේ ප්‍රශ්නේ තමයි ඔවුන් විශ්වාස කරනවා නමුත් විශ්වාස කරන දේ ඔවුන් තේරුම් ගන්නේ නැහැ. If you ask somebody, you know, what do you believe? යම් කෙනෙක්ගෙන් අහුවොත් ඔබ කුමක්ද විශ්වාස කරන්නේ? What do you believe about Jesus? යේසුස් වහන්සේ ගැන ඔබ කුමක්ද විශ්වාස කරන්නේ කියලා. Many Christians do not know how to explain what they believe. බොහෝ කිතුනුවන්ට තේරෙන්නේ නැහැ ඔවුන් විශ්වාස කරන්නේ මොකක්ද කියලා විග්‍රහ කරන්න. If you ask him, what do you believe about the gospel? සුභාරංචිය පිළිබඳව ඔබ කුමක්ද විශ්වාස කරන්නේ කියලා ඔවුන්ගෙන් අහුවොත්, you know, that is why you see many people come to church as long as they get a blessing, as long as they get a miracle. ඒක තමයි අපි දකින්නේ බොහෝ කිතුනුවන් සභාවට පැමිණෙන්නේ ඔවුන්ට ආශිර්වාදයක් නැත්නම් හාස්කමක් ලැබෙන තාක් කල් පමණයි. When they get the blessing they believe, but when the blessing is not there they cannot understand why the blessing is not there. ආශිර්වාදය පැමුණ මොහොතේම ඔවුන් විශ්වාස කරනවා නමුත් ආශිර්වාදය ලැබු නැත්නම් ඒ වෙලාවෙම ඔවුන්ට තේරුම් ගන්න බැහැ එම නිසා ඔවුන් විශ්වාස කරන එක නතර කරනවා. You know, God has not left us ignorant. He has a way of doing things in it, and it is in his word. The wisdom of God is in his word. දෙවියන් වහන්සේ අපිව නිකම් තනි කළා නැහැ. උන්වහන්සේ අපිට දේව වචනය දීලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තිබෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයේයි. You know, we recently we bought a new vehicle. Now up to now I do not know some of the things in my vehicle how it functions. අපි අලුතෙන් වාහනයක් මිලදී ගත්තා. තාවත් මම දන්නේ නැහැ ඒ වාහනේ සමහර දේවල් ක්‍රියා කරන ආකාරය. You know, Josiah knows more about how certain things work in my car than myself. Josiah මගේ පුතා දන්නවා මගේ වාහනේ යම් යම් දේවල් ක්‍රියා කරන ආකාරය මට වඩා. The other day I wanted to I wanted to fold the chairs at the back, the seats at the back, so there's some space to bring something. And I couldn't do it. මට අවශ්‍ය වුණා මගේ වාහනේ පිටිපස්සේ සීට්ස් නමන්න යම් දෙයක් ඇතුල් කරන පිණිස විශාල දෙයක් නමුත් මට තේරුම් ගන්න බැරුණා කෙසේද මේ දේ කරන්න කියලා. No, I remember I did it once. එක පාරක් මං කලින් කළා තිබුණා. But I didn't understand how I did it. නමුත් මට තේරුන්නේ නැහැ ඒක මම කොහොමද කළේ කියලා තේරුම් අරගෙන නෙවෙයි කරේ. So the next time when I wanted to do it, I couldn't do it. ඊළඟ පාර Pastor Asanka had to come and help me. ඊළඟ පාර මට කරන්න අවශ්‍ය වුණාම මට කරගන්න බැරි වුණා පාස අසංකට සිදු වුණා මට ඇවිල්ලා උදව් කරන්න. See that's how many Christians operate. They get a healing. You know, it's like by chance, potte chance. ඔහො කිතුනුවන් කටයුතු කරනවා ඒ ආකාරයට ඒ කනා ෂොට් එකක් වගේ සුවයක් වුන් ලබා ගන්නව. Or the pastor prays for you and you get healed. නැත්නම් පාස්ටර් ප්‍රයඥා කළා වුන් සුවය ලබනව. But now when you come to a place where you want a healing and the pastor is not there, you don't know how to do it. නමුත් දැන් ඔවුන් යම් මට්ටමකට එනවා ඔවුන්ට සුවයක් අවශ්‍යයි සභා පාලකතුමා නැහැ ඔවුන් දන්නේ නැහැ ඒ සුවය ලබා ගන්න කෙසේද කියලා. And they get discouraged and they say this is no point, you know. ඔවුන් අධෛර්යමත් වෙනවා. And they will think maybe I should go to another church. ඔවුන් හිතනවා මම තවත් සභාවකට යන්න ඕන කියලා. That is because the lack of knowledge and wisdom, sunesis. ඒ sunesis ප්‍රඥාව නැතිකම නිසායි. Hallelujah. God wants us to understand what we believe. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි විශ්වාස කරන දේ තේරුම් ගැනීමයි. God wants us to analyze all the information that we have received. අපි the Sophia information, wisdom, we now analyze with our mind. අපි ලබා ඇති ඒ Sophia ප්‍රඥාවේ ඇති සියලු තොරතුරු අපගේ මනසේ අපි සංසන්දනය කළා බලන්න අවශ්‍යයි. The Apostle Paul calls this spiritual understanding. Paul තුමා මේකට කියනවා ආත්මික තේරුම් ගැනීම කියලා. Let's look at a scripture on that quickly. Ephesians chapter 3. එපිස පොතේ 3 වෙනි පරිච්ඡේදයට අපි පෙරලා ගනිමු. Let's look at from verses 1 to 3. Ephesians 3 දක්වා අපි Bible පද බලමු. Glory to God. Are you with me this morning? මේ උදෑසන ඔබ මා සමගද? Hallelujah. You need Hallelujah. To catch this. This is something that you catch into your spirit. ඔබගේ ආත්මයට මේ දේ ඔබ අල්ලා ගන්න අවශ්‍යයි. See, when you come to church, ඔබ සභාවට පැමිණියහම, you're not just receiving information. ඔබ තොරතුරු මාලාවක් ලබා ගන්නව පමණක් නොවේ. As the word is being preached, there is a ministry of the word that comes to you. දේ වචනේ දේශනා කරන විට ඒ වචනේ සේවයක් ඔබ මතට පැමිණෙනවා. Especially when there's anointed preaching, not just any preaching, anointed preaching. නිකම් නිකම් දේශනා කිරීමක් තුල නෙවෙයි ආලේපලක් දේශනාවක් තුල. You know when the anointed preaching comes, the word ministers to your spirit. ඒ ආලේපලක් දේශනාවක් නැත්නම් දේව වචනය ඔබ අසන විට ඒ වචනය ඔබගේ ආත්මයට සේවය කරනවා. And it transfers from the preacher to you. ඒ දේශකයාගෙන් ඔබට ඔබ වෙතට පරිවර්තනය වීමක් සිදු වෙනවා. And the Holy Spirit is the one who transports that. Amen. ශුද්ධාත්මයන් වහන්සේ තමයි ප්‍රවාහනය කරන්නේ මේ දැන ගැනීම. So for this cause I Paul the prisoner of the Lord Jesus Christ for you Gentiles verse 2 if you have heard of the dispensation of the grace of God which is given to me you word next verse how that by the revelation he made known unto me the mystery look at that he made known unto me the mystery as I wrote afore in a few words verse 4 whereby when you read ye may understand my knowledge now that is actually sunesis amen එපිස 3 වන පරිච්ඡේදයේ 1 සිට 4 දක්වා මේ කාරණය නිසා අන්‍ය ජාතිකයන් වූ නුඹලා උදෙසා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ හිරකාර වූ පාවුල් නම් මම නුඹලා උදෙසා මට දෙන ලද දෙවියන් වහන්සේගේ ඒ කරුණාවේ ගබඩාකාරකම ගැන නුඹලා අසන්නට ඇත. එනම් මා විසින් ඉහත ලුහුඩින් ලියා තිබෙන ලෙස එලිදරව් කිරීම කාරණ කොටගෙන ඒ රහස මට ප්‍රකාශ වූ බවය. ඒ ප්‍රකාරයට නුඹලා එය කියවන විට ක්‍රිස්තුස් වහන්සේගේ රහස ගැන මට තිබෙන දැනගැන්ම නුඹලාට තේරුම් ගන්නට පුළුවන්. Hallelujah. He's saying the mystery that God has revealed to me as you read, as you meditate what I have written, you will have a spiritual understanding. ඒ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මට එළිදරව් කළ ඇති ඒ රහස ඔබ ඒ දේ කියවන විට ඔබට තේරුම් ගන්නට පුළුවන් වේවි. So what he's saying is you will understand the synesis of what I'm trying to bring to you. ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි ඒ synesis දැනුම මම ඔබට ගෙනෙනවා. Your synesis is putting together, you know, different thoughts and analyzing it and understanding what this is all about. සුනේසිස් කියලා කියන්නේ එක එක සිතුවිලි සියල්ල සම්පූර්ණයෙන් එකට ගොනු කළා තේරුම් ගැනීමයි. Hallelujah. Hallelujah. Hallelujah. You know, many people come to church and they say today's preaching was excellent. බොහෝ දෙනා සභාවට ඇවිල්ලා කියනවා අද දවසේ දේශනාව Pastor gave a good sermon. පාස්ටර් හොඳ දේශනාවක් කරා. But if you ask, what did you understand? ඔබට කුමක්ද තේරුම් ගියේ කියලා අහුවම They would not understand simply because they have not taken the time to understand it. ඔවුන් වෙලාව අරගෙන නැහැ ඒ දේව වචනය තේරුම් ගන්න පිණිස. You know, that is why it's so important that you go home and study what you have learned today. That's why it's important to bring a notebook, a pen and your Bible. ඒක තමයි ඉතා වැදගත් වන්නේ අපි නිවෙස් වලට ගියහම ඒ ඉරිදා දේශනාව අසපු දේ නැවත නැවතත් අධ්‍යයනය කිරීම ඒක තමයි ඉතා වැදගත් වන්නේ අපි බයිබලයයි නෝට්බුක් එකයි පෑනයි රැගෙන පැමිණීම And in our church we provide you the tools for you our messages are on our website it's on live broadcast you can go home and listen again and again to this message සජීවීව බලන්න පුළුවන් ඒ වගේම අන්තර්ජාලයේ ඔබට නැවත නැවතත් අසන්න පුළුවන් And also your cell group ඒ වගේම ඔබගේ සෛල රැස්වීම වල මේ When you come for the cell group what happens is you begin to learn from one another as well සෛල රැස්වීම වල සතියමද ඇති ඔබ එකිනෙක කෙනාගෙන් නැවත වාරයක් ඒ දේ ඉගෙන ගන්නවා So synesis when you have the synesis wisdom you are now ready to make the right decisions in life Amen ඔය synesis ප්‍රඥාව ඔබ තුල ක්‍රියා කරනකොට ඔබගේ ජීවිතේ නිවැරදි තීරණ ගන්න ඔබ සූදානම් You know life is all about decisions the right decisions will take you to right places amen ජීවිතේ අපි ගත්තහම නිරන්තරයෙන්ම අපි තීරණ ගන්න අවශ්‍යයි අපි නිවැරදි තීරණ ගන්න විට ඒ දේ කරන කොටගෙන අපි නිවැරදි ස්ථානයට යනවා you know why are there more failures in this world than people who are successful ඇයි මේ ලෝකේ බොහෝ පරාජිතයන් සිටින්නේ සාර්ථක අයට වඩා because they do not know to make the right decisions මන්දෝන් දන්නේ නැහැ නිවැරදි තීරණ ගන්න කෙසේද කියලා but we are so blessed because god has given us his word අපි නමුත් ආශිර්වාද ලැබලා තිබෙන්නේ වන්ද දෙවියන් වහන්සේ අපට දේව වචනය දී ඇති නිසා. Let's look at Joshua chapter 1 verse 8. අපි පෙරලගමු යොෂුවා පළවෙන පරිච්ඡේදයේ 8 වෙනි පාඩේට. I want to explain a little bit more on this synesis. මේ synesis ප්‍රඥාව ගැන වඩා පැහැදිලි කරන්න මම කැමති. Now Joshua is in the Old Testament but in the Hebrew it's written, the Old Testament was written in Hebrew. පරණ ගිවිසුමේ තමයි යොෂුවා තිබෙන්නේ ඒ පරණ ගිවිසුම ලියනු ලැබුවේ හීබ්‍රු භාෂාවෙන් but in the greek it was also translated to greek language ග්‍රීක භාෂාවටත් එය පරිවර්තනය කරනු ලැබුවා so let's read the book this book of the law is god is speaking to joshua now මෙතන දෙවියන් වහන්සේ යොෂුවට කතා කරනවා මේ වියවස්සා පොත now remember joshua is a general of the people of the army of israel ඒ ඊශ්‍රායෙලේ සෙන්පතිය තමයි යොෂුවා ආමියගේ He was a very busy man. ඔහු ඉතාමත් කාර්ය බහුල පුද්ගලෙක්. I don't think anyone of us would be busy as Joshua. යොෂුවා ඒ කාර්ය බහුලව සිටි ආකාරයට අපි කවුරුවත් කාර්ය බහුල නැතුව ඇති. But yeah, this is the instruction God gives Joshua. දෙවියන් වහන්සේ දුන්නා උපදේශය මෙයි යොෂුවට. This book of the law shall not depart out of thy mouth. Everyone say mouth. මේ වියවස්ථා පොත නුඹේ මුඛයෙන් පහ නොවේවා. But thou shall meditate therein day and night. එහි ලියා තිබෙන සියල්ල කරන්නට බලා ගන්න පිණිස රෑ දවල් එය මෙනෙහි කරන්න. Now you may ask, you know, why is God saying, do not let this word depart from thy mouth and not the heart ඔබ කල්පනා කරනවා ඇති ඇයි දෙවියන් වහන්සේ කියන්නේ මේ වියවස්සා පොත නුඹේ මුඛයෙන් පහ නොවේවා කියලා කියනවා හදවතෙන් පහ නොවේවා කියන්නේ නැතුව You know God is emphasizing how important it is what comes out of our mouth දෙවියන් වහන්සේ වඩා අවධානය කරනවා අපේ මුඛයෙන් පැමිණෙන වචන පිළිබඳව Your mouth is where your harvest is ඔබගේ මුඛයේ තමයි ඔබගේ අස්වැන්න තිබෙන්නේ So let what he's saying, what you meditate, what you have in your heart, it must come out of your mouth. ඔබ හදවතේ මෙනෙහි කරන දේ තමයි ඔබගේ මුඛයෙන් එළියට පැමිණෙන්නේ. It's not enough to have the word of God in your heart. දෙවියන් වහන්සේගේ වචනය හදවතේ තබා ගැනීම පමණක් මදි. You know, having the word of God in the heart is very good. ඉත හොඳයි ඒ වචනය හදවතේ තබා ගැනීම. But what is in your heart should come out of your mouth. ඒ හදවතේ තිබෙන දේ ඔබේ මුඛයෙන් එළියට එන්න අවශ්‍යයි. It says, "Do not let this word of God depart out of your mouth." So what is in your heart will come out of your mouth. මේ විවස්සා පොත නුඹේ මුඛයෙන් පහ නොවේවා කියලා කියනවා. ඒ කියන්නේ හදවතේ තිබෙන දේ තමයි මුඛයෙන් එන්නේ. And for you to do that, you shall meditate. Everyone say meditate. ඒ දේ කරන පිණිස ඔබ මෙනෙහි කරන්න අවශ්‍යයි. Meditate. You know, Sunesis from Sophia to progress to convert to Sunesis, the key is meditation. Amen. ඒ Sophia ප්‍රඥාව තුල සිට සුනේසිස් ප්‍රඥාවට යන්න යතුරු තමයි දේව වචනය මෙනෙහි කිරීම. What is to meditate? මොකක්ද මෙනෙහි කිරීම කියලා කියන්නේ? You know, taking time to read and to meditate, to think over what God has said. කාලය රැගෙන ඒ වචනය දිගින් දිගටම සිතන්න කල්පනා කිරීම. Now look at it. Come on, that thou mayest observe to do according to all that is written. නුඹ ඒ ලියා ඇති සියලු දේ කරන පිණිස. Therein, for then, thou shall make thy way prosperous. එවිට නුඹේ මාර්ගය සඵල වෙනවා ඇත. It doesn't say, then God shall make your path successful. එතන කියන්නේ නැහැ, එවිට දෙවියන් වහන්සේ ඔබේ මාර්ගය සඵලවත් කරනවා කියලා. You know, God says, when you follow this instruction, දෙවියන් වහන්සේ කියනවා ඔබ මේ උපදේශය පිළිපදින විට, as you meditate on the word of God, deva vachaneya oba menihi karana vita, as the word of God is in your mouth, devian wahansege vachaneya obage mukhayhi tibena vita, then you shall make your way, evita oba nubage margaya, you'll make your way prosperous, evita oba obage margaya sapala karanawa atha. You know, God is not going to make you prosperous, devian wahanse oba sapalatwayata geninne neha, but when you follow the instruction that God gives you, it will make you prosperous. Devian wahanse dena upadeshe oba pilibadinawata e de karana kota gena oba sapalawat wenawa. Now I want you to look at the rest. ඊළඟ කොටස බලමු. And he said, and then thou shall have good success. Amen. එවිට නුඹට සුබ සිද්ධ වන්නේය කියලා කියනවා. Now the word good success there. එතන සුබ නැත්නම් යහපත් සාර්ථකත්වය කියලා කිව්වොත්. Now the word good success alone is beautiful. ඒ යහපත් සාර්ථකත්වය ඒ වචනය ඉතාමත් අලංකාරයි. But the word good success there, the real translation should be, you will deal wisely. එතන සැබෑ පරිවර්තනය තමයි ඒ යහපත් සාර්ථකත්වය පිළිබඳව ඔබ ප්‍රඥාවන්තව කටයුතු කරනවා ඇත. And that word good success is translation is similar to sunesis. ඒ යහපත් සාර්ථකත්වය කියලා කියන්නේ sunesis ප්‍රඥාවයි. And the word they are used is sunamai. Okay, if you are interested in Greek. Sunamai කියලා කියන්නේ ග්‍රීක භාෂාවෙන්. So what it means is that when you deal wisely, ඔබ ප්‍රඥාවන්තව කටයුතු කරන විට, you will have good success. ඔබට යහපත් සාර්ථකත්වයක් තිබෙනවා. You know, for you to have good success, ඔබට යහපත් සාර්ථකත්වයක් ලැබීමට නම්, you must learn to deal wisely. ඔබ ප්‍රඥාවන්තව කටයුතු කරන්න ඉගෙන ගන්න අවශ්‍යයි. So in your business you must deal wisely. ඔබගේ ව්‍යාපාර කටයුතු වල ඔබ ප්‍රඥාවන්තව කටයුතු කළ යුතුයි. In your profession you have to deal wisely. ඔබගේ ඒ රැකියා ස්ථානය තුල ඔබ ප්‍රඥාවන්තව කටයුතු කරන්න අවශ්‍යයි. Even in your home you have to deal wisely. නිවස තුලත් ඔබ ප්‍රඥාවන්ත විය යුතුයි. If you want to have good success, යහපත් සාර්ථකත්වය අවශ්‍ය නම්, you need this wisdom that comes from God. දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ප්‍රඥාව ඔබට අවශ්‍යයි. You must see it, you must comprehend it. ඔබ මේ දේ දකින්න අවශ්‍යයි, ඔබ මේ දේ තේරුම් ගන්න අවශ්‍යයි. Then when you see it, you will make the right decision. එමෙන් ඔබ මේ දේ දැක්කනම් ඔබගේ ආත්මෙන් ඔබට නිවැරදි තීරණ ගන්න පුළුවන්. Acts chapter 14 verse 9. අපි ක්‍රියා පොතට පෙරලගමු 14 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ. Apostle Paul was in a place called Lystra. Lystra කියන ඒ ස්ථානයේ පාවුල් තුමා සිටිනවා. And then he was preaching the word of God. දේ වචනය පාවුල් තුමා දේශනා කරනවා. And it says there he saw a man. ඔහු මිනිසෙක් දැක්කා. ඇවිදින්න බැරි. And the Bible says the apostle Paul. බයිබලයේ කියනවා Apostle Paul perceived, he says, and perceiving that he had faith to be healed, Paul ohu desa asyoma soya labannata adahilla ohuta tibena bawa daka. That word perceived, he began to see. He began to see through wisdom. You know, God gave a special ability to see that this guy, this person had the faith now to receive the healing. Devian mahanse e Paul tuma mahanse Paul dunna vishesha aakare pragnyawak dakinna me pudgalayata adahilla tibenawa kiyala suwe labanna. Now that is sunesis. Metana ki es kiyanne sunesis. Yeah, where he saw something that was not visible, but he saw something of the spirit. Piyavi asen ohu dakke neha namuth ohu aathmayen dakka. Hallelujah. Hallelujah. Let's look at another scripture. Tawat Bible padayak desa balamu. Ecclesiastes 7, 11 and 12. Ecclesiastes 7 and 12. Deshana karya pote hatthana parichchede 11 12 saha 12 weni pada desa balamu. Did you know that there is a book called Ecclesiastes in the Old Testament? Deshana karya kiyala potak tibenawa kiyala dannawada parana givisume? I still find it very difficult to pronounce that. Taama meka uchcharane karanna mata amarui. But it's a wonderful book. Ita anarga potak. It's a book on wisdom. Pragnyawa pilibanda. Now look at it. Wisdom is good with an inheritance. Pragnyawa urumayak men hondaya. And by it there is profit to them that see the sun. Eseya ira dakina wunta e mahat vasiyak ya. Next verse. Ilanga padaya. Next verse please. For wisdom, now look at this. For wisdom is a defense and money is a defense. Maknisada mudala arakshawak wannak men pragnyavat arakshawak ya. You know people in the world know that money is a defense. Laukika manushya dannawa mudal tibenakota eya arakshawa denawa kiyala. But not many people know that wisdom is a defense. Boho aya danne neha pragnyawat apata arakshawak kiyala. But the excellency of knowledge is that wisdom giveth life to them that have it. Me namuth danagan mehi vasiyak tibe pragnyawa wanahi eya attage jeevithaya araksha karanneya. Did you see that? Wisdom can give money and money can give protections. Pragnyawata puluwan mudal denna mudal walata puluwan arakshawa denna. But wisdom gives both defense as well as life. Amen. Pragnyawa apata denawa arakshawat jeevanayak. Did you see that? Obaye de dakka. You know, money cannot give life. Mudal walata baha jeevanaya denna apata. But wisdom that comes from God, Deviyan wahanse gen paminena pragnyawa karana kota gen, gives both money and life and security and everything. Amen. Apata mudal arakshawa e surakshita bhavaya saha jeevanaya siyalla labenawa. You know, some people don't have wisdom or money. Samahara ayata pragnyawat naha mudalut naha. I feel sorry for them. මට ඒ අය ගැන කනගාටුයි. But if you want to choose one, I think you must choose wisdom. ඔබ ඒ දෙන් අතර තෝරා ගැනීමක් කරනවා නම් ඔබ ප්‍රඥාව තෝරා ගත යුතුයි. You know, some people choose money, they give their life for money and they lose their life. ඔවුන්ගේ මුළු ජීවිතයම දෙනවා මුදල් උදෙසා ඒ පාර ජීවිතයම නැති කර ගන්නවා. You know, I see I buy sometimes bath packet and all from one of the shops in Thalawathukoda. Thalawathukoda ek kadeyakin man bath packet miladi ganno. You go at 6 o'clock in the morning, this old lady is there collecting money. උදේ 6ට ගියොත් ඒ මහලු කාන්තාව සල්ලි එකතු කරනවා. At if you go at 11 o'clock, she's still seated there and collecting money. I think she's the owner's mother. එයා අයිතිකාරයාගේ අම්මා. ඉතින් 11ට ගියොත් දවල් ඒත් ඔහු ඇය සල්ලි එකතු කරනවා. No, I'm thinking, you know, she's collecting money. But when is she spending money and enjoying her money? Mama hitena aya mulu dawasama salli ekathu karamin sitinawa kavadada aya e mudal viyadan karala jeevithaye bukti vindinne kiyala. And sometimes people's lives are like that. Samahara vita manushyage jeevithayat me aakarai. They become slaves to money and they do not enjoy life. Oun mudal walata wahal vela jeevithaye bukti vindinne neha. But when we know the wisdom of God, අපි නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව දන්න විට it begins to open our mind it begins to open our minds to analyze something that is bigger than what we see in the normal. අපගේ මනස දෙවියන් වහන්සේ විවර කරනවා ඉතා විශාල දෙයක් දකින්න සාමාන්‍යයෙන් අපි දකින්නේ නැති දෙයක්. We are able to deal wisely because God opens our mind. God anoints our mind. අපිට ප්‍රඥාවන්තව කටයුතු කරන්න හැකියාව ලැබෙනවා මන්ද දෙවියන් වහන්සේ අපගේ මනස විවර කරන නිසා. We begin to analyze things. We begin to see things sharply. We begin to see things that others cannot see. අන්නයට දකින්න බැරි දේ ඉතා තියුණුව දක්ෂව දකින්න හැකියාව අපට ලැබෙනවා. You do know that God has given you a brain? ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබට ප්‍රඥාව නැත්නම් බුද්ධිය දීලා තිබෙනවා. He wants us to use our brain. උන්වහන්සේගේ කැමැත්ත අපි මොළේ පාවිච්චි කරන්න. You know some people saying, you know Christians don't have to use the brain. සමහර අය කියනවා කිතුනුවන් මොළේ පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ කියලා. But God is the one who created this brain and he wants us to function, our brain to function in the best possible like him. Hallelujah. දෙවියන් වහන්සේ තමයි අපිට මොළය දුන්නේ. උන්වහන්සේගේ කැමැත්ත අපි මේ මොළය නිසියාකාරව පාවිච්චි කිරීමයි. The Holy Spirit is the one that makes our brain so beautiful or makes it so sharp. සුදාත්මයන්න් වහන්සේ තමයි අපගේ මොළය ඉතාමත් තියුණු ලෙස ක්‍රියා කරන්න හැකියාව දෙන්නේ. When we read the word of God, when we meditate on the word of God, it affects our brain. It expands our thinking. ආමෙන්. අපි දේව වචනය අධ්‍යයනය කරනකොට මෙනෙහි කරනකොට එය අපගේ මොළයට මනසට බලපෑමක් ඇති කරනවා. The Bible says that God has not given to us a spirit of fear, but he has given to us a spirit of love, power and a sound mind. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ අපට බය දුකමේ ආත්මයක් දීලා නැහැ නමුත් ප්‍රේමයේ හික්මවීමේ ආත්මයක් තමයි අපට දීලා තිබෙන්නේ. Did you hear that sound mind? අපට හික්මවීමේ ආත්මයක් දෙවියන් වහන්සේ මනසක් දීලා තිබෙනවා. A sound mind. ඒ හික්මවීමේ පැහැදිලි මනසක් දීලා තිබෙනවා. God wants to anoint your mind. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ මනස ආලේප කිරීමයි. Say my mind is anointed. ඔබ කියන්න මගේ මනස ආලේපලා. That means he wants to make you intelligent. ඒ කියන්නේ උන්වහන්සේගේ කැමැත්ත ඔබ බුද්ධිමත් කිරීමයි. He wants to make you intelligent. උන්වහන්සේගේ කැමැත්ත ඔබ බුද්ධිමත් කිරීමයි. You know God is not pleased when his children are foolish. දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ උන්වහන්සේගේ දරුවන් අඥානව ක්‍රියා කරන. Say I am intelligent. Hallelujah. මම බුද්ධිමත්. You know God has given me intelligence. දෙවියන් වහන්සේ මට බුද්ධිය දීලා තිබෙනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know that is why this teaching is so important. ඒක තමයි මේ ඉගැන්වීම ඉතාමත්ම වැදගත්. It will take you higher. ඒ කරන කොටගෙන ඔබ ඉහළ ස්ථානයකට ඔසවනවා. It will take you higher. ඉහළ ස්ථානයකට ඔසවනවා. It will make you do what you know you have to do. ඔබ කල යුතු දේ කරන්න දෙවියන් වහන්සේ හැකියාව දෙනවා. You know a lot of people know it's not good to smoke cigarettes. It's not good to chew beetle. සිගරට් බොන එක හොඳ නැහැ කියලා දන්නවා. බුලත් කොළ කන එක දන්නේ ඔබ හොඳ නැහැ කියලා. They know it's not good to tip the bottle. Botale. But they still do it. They know that cigarette smoking will give you cancer. ඔවුන් දන්නවා මේ මොකක් දුම්පානය කරාම පිළිකාව හැදෙන්න පුළුවන් කියලා. Many people know but they do not know how to do it. බොහෝ දෙනා දන්නවා නමුත් දන්න දේ ක්‍රියාවට දහන්නේ නැහැ. Even Christians we know we have to come to church. කිතුනුවන් පවා දන්නවා අපි සභාවට පැමිණිය යුතුයි. But how many of you come every Sunday to church? නමුත් කී දෙනෙක් හැම ඉරිදම සභාවට පැමිණෙනවද? I think most of you come every Sunday to church. මම දන්නවා බොහෝ අය මෙතන ඉන්නේ එනවා ඉරිදම. And very soon all of you will come to church on Sunday. ඉතින් සියලු දෙනාම එනවා හැම ඉරිදම සභාවට. We all know we need to have a leader. අපි හැමෝම දන්නවා අපි හැම කෙනෙකුටම නායකයෙක් අවශ්‍ය බව. We all know we have to spend time with our family. අපි හැමෝම දන්නවා අපේ පවුල සමග අපි කාලය ගත කළ යුතුයි කියලා. We all know we have to be kind to our husband, we have to be kind to our wife. අපගේ ස්වාමි පුරුෂයාට භාර්යාවට කරුණාවන්ත විය යුතු බව අපි සියලු දෙනා දන්නවා. But still we don't do it sometimes. සමහර වෙලාවට කරන්නේ නැහැ ඒ දේ. Because we lack sunesis. ඒ sunesis ප්‍රඥාව නැති නිසා. And we have to come to the third level which I'm not going to share because my time is over. කාලය අවසන් නිසා මම තුන්වෙනි ප්‍රඥාවේ මට්ටම බෙදා ගන්නේ නැහැ. We going to do that next week. Are we ready? Hallelujah. ඊළඟ සතියේ මම මේ දේ ගුගන්නම්. Are you blessed this morning? ඔබ ආශිර්වාද ලැබුවා. Hallelujah. As of our Lord Jesus Christ. Yes, the love of the Father, the fellowship of the Holy Spirit be with all of you. දැන් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව, පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගිත්වය ඔබ සියලු දෙනා සමග වේවා. Now may the anointing of God rest upon you as you go home. දෙවියන් වහන්සේගේ ආලේපය ඔබ මත වේවා ඔබ නිවෙස් බලා යන විට. You have gone higher today. Hallelujah. දෙවියන් වහන්සේ ඔබ ඉහළ මට්ටමකට ගෙනල්ලා දෙනවා. You are blessed. Hallelujah. ඔබ ආශිර්වාදලත් සෙනගන්. God bless you. Hallelujah. ආශිර්වාද වේවා.